දැයි අපදාටම තෙරුවන් සරණයි. මෙදනවත් මේ තම ගෞරවයෙන් අපි අදහස් පිළිගන්නවා. සතියේ ඉරිදා දින යන්නේ ඔස්ට්‍රේලියා වෙලාවෙන් උදෑසන 10ට පටන් ගෙන මුර නියමිත වැඩසටහනට නම් වෙනදා 10:21යි. අද දවසේදී අපි ධර්ම සාකච්ඡාවට යොමු වෙනවා. අපිට පසුගිය කාලයේදී අසන්න අවස්ථාව ලැබුණා මේ චක්ක සූත්‍රය සම්බන්ධ කරගෙන හිම මේ ආයතන පිළිබඳව. ඉතින් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මම අහගන්න කැමති ස්වාමීන් වහන්සේ මේ ආයතන පිළිබඳ භාවනාවන් කරනවානේ මේ සත්‍යප්‍රඥා සූත්‍රයේම ආයතන පිළිබඳ භාවනාවක් තියෙනවා. ඉතින් ඒ භාවනාවට අපට ආරම්භයක් ලබා දෙන්න කියලා ස්වාමීන් වහන්සේ මේ ආයතන පිළිබඳ භාවනාවේදී සතිපට්ඨාන සූත්‍රය කියනවා. සතරගතන වහන්සේ කියනවා මම දැන් වෙනත් භාවනාවක් කියනවා මහණෙනි, භික්ෂුව තමාගේයි සලකනු ලබන්නා වූත් අනුන්ගේයි සලකනු ලබන්නා වූත් මේ සංසාරික ප්‍රයත්න සකස් කරන තැන් හයක් කෙරෙහි තමන් ධර්මයන්ගේ යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් වාසය කරන්න කියලා. ඒ තමාගේ සලකනු ලබන්නා වූත් අනුන්ගේයි සලකනු ලබන්නා වූත් ඒ තැන් සය කෙරෙහි අවබෝධයෙන් දක්මින් වාසය කරන්නේ කොහොමද කියන එක තමයි ස්වාමීන් වහන්සේ අද මම මේ ප්‍රශ්නයක් හැටියට අහන්නේ. ඉතින් ඇත්තටම මේ තියෙන පොඩ්ඩක් මතක් කිරීමක් හැටියට කරගත්තොත් අර ඇස මනාකොට දැනගන්නවා කියලා කියනවා. ඇසෙන් දකින රූපේ මනාකොට දැනගන්නවා කියනවා. ඇසත් රූපයත් යන දෙක නිසා හට ගන්නා වූ කිසියම් ආස්වාදයක් අල්මක් පිනෝ නම් ඒක දැනගන්නවා කියනවා. ඉතින් ඒ නිසා ඇතිවන්නා වූ ඒ බන්ධනයක් ප්‍රාදානයක් තියෙනවා නම් ඒක දැනගන්නවා කියනවා. ඒ විදිහට ස්වයන්වාසමේ ආය ගැන දැනගන්නවා කියලා අපිට උගන්වන්නේ ස්වයන්වාස. අන්න ඒ කාරණාව අපිට මතක් කරලා දීලා ස්වයන්වාස අපිව අද පොඩ්ඩක් භාවනාවක් ක්‍රියුම් කරන්න කියලා තමයි ඉතාම කරුණාවෙන් හැමදෙනා වෙනුවෙන් මම ඔබ වහන්සේකින් ඉල්ලා සිටින කැමති ස්වයන්වාස මේ ආයතන භාවනාව පිළිබඳව අපිට කිසියම් අංගයක් ලබා දෙන්න තිරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. ආයතන පිළිබඳව අපි භාවනාව කරීමට ආයතන පිළිබඳ මොකටද අපි භාවනා කරන්නේ කියන එක ඉස්සෙල්ල අපි කල්පනා කරන්න ඕනේ. ඇයි මේ ආයතන ගැන අපි භාවනා කරන්නේ කියලා. මොකටද මේ භාවනාව අපි කරන්නේ ආයතන ගැන? ආයතන අල්ලාගෙන ඉන්න නිසා මේ සසරින් ගොඩ වෙන්නට බෑ. සසරින් ගොඩ වෙන්නට කැමැති ශ්‍රද්ධාවන්ත යෝගාවත භික්ෂුව හෝ භික්ෂුණී හෝ උපාසක උපාසිකාව විසින් මේ ආයතන භාවනාව කරන්නේ ආයතන වල යථා ස්වභාවය හඳුනාගෙන ඒ අතහැරීමට. මොකද්ද මේ ආයතන යථා ස්වභාවය කියලා කියන්නේ? ආයතන නිසා වින්දෙන යම් යම් වින්දෙන වලට කෙනෙක්පත් වෙනවා. ඇස නැමැති ආයතන නිසා අසහරහා වින්දනය කරනවා. වින්දනය කරනකොට ඒ වින්දනය නිසා සංසාරේ දිගට යාමට සිද්ධ වෙනවා. ඇස නිපදවන හැම වෙලාවෙම ඇස ආශා කරනවා. ඇස නැවත නැවත නැවත නැවත හදනවා. ඒ වගේම මේ කනත් ඒ වගේ නාසයත් දිවත් ශරීරයත් මනසත් මේ සලා ඇතන සලායතනම පිළිබඳව භාවනා කරන්න අවශ්‍ය වෙන්නේ මේ සංසාරේ දිගට යන්නා වූ ගමන නැවැත්වීමට නම් ඒවා කෙරෙහි තිබෙන්නා වූ තණ්හා මාන දිට්ඨි. මේවා කෙරෙහි උපදින්නා වූ තණ්හා මාන දිට්ඨි නිසා තමයි අපි ආයතන හදන්නේ. ඒසයි හදාගත්තා වූ ආයතන එනේ ආසාව දුරු කිරීම, අවිද්‍යාව දුරු කිරීම වගේම ඒවා නැවත නැවත නැවත නැවත උපදවන වැඩිම පිළිබඳව භව සකස් කිරීම පිළිබඳ ඇතිවෙනා වූ මානසික ස්වභාවයන් නැති කිරීමට, දුරක දුරු කර ගැනීමට, සංසිඳවා ගැනීමට මේ ආයතන භාවනාව අපි කරන්නේ. මේක යථා ස්වභාවය දැන ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. මේ වගේ මොකද්ද මේ යථා ස්වභාවය කියලා කියන්නේ? ඒවා ඇතිවීමෙන් නැතිවීමෙන් පවතින බව. ඒ වගේ ස්ථිරතාවයක්, නිත්‍යතාවයක් නැති බව. සුභ වශයෙන් අපි ගන්නවා, සුභ වශයෙන් ගත්ත නිසා, නිත්‍ය වශයෙන් මෙච්චර කාලයක් අපි ගත්ත නිසා අපි ආයතන ටික හදාගත්තා. ඊළඟට ස්කන්ධ ටික හදාගත්තා. ධාතු ටික හදාගත්තා. ස්කන්ධ ධාතු ආයතන. එතකොට මේවා ඔක්කොම අපි හදාගන්නේ මේවා පිළිබඳව යථා ස්වභාවය නොදන්නා නිසා. මේවා නිසා දුකටපත් වෙනවා. සංසාරයේ ගමනේදී දුකටපත් වෙනවා මේ සත්‍යය මේවා නිසා. ආයතන වලට ප්‍රිය කිරීම නිසා. ආයතන වල යථා ස්වභාවය නොදන්නා නිසා තමයි සත්‍යය මේ ආයතන කෙරෙහි බැඳෙන්නේ. ඇලෙන්නේ, බැඳෙන්නේ, මුලා වෙන්නේ. ඇසින් රූප දැකලා ඒ රූපේ කෙරෙහි බැඳෙනවා, ඇලෙනවා, බැඳෙනවා. ඒ නිසා තමන්ට ඒ හේතු කොටගෙනම ගැටෙන්න වෙනවා. තමා අප්‍රිය අරමුණක් දැක ගමන් එතන ගැටෙනවා. ප්‍රිය අරමුණක් දැක ගමන් එතන ඇලෙනවා. මේක මේ ආයතන හය මහරහ සිද්ධ වෙනවා. මේ නිසා කර්ම රැස් කරගන්නවා එක පැත්තකින්. කර්ම රැක්ෂණය. ඒ කර්ම රැස් කිරීමෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? නැවත නැවත මේ ආයතනයන්ගේ උපදවීම, ආයතනයන්ගේ හට ගැනීම. විඥාන පහළ වෙනවා. විඥාන තුළ තණ්හාව තියෙනවා, මාන්නේ තියෙනවා, දිත්‍ය තියෙනවා. මේ විඥානවල පිරිසිදු වෙනවා ක්ලේශ ධර්මයන්ගේ ආසාවෙන් කිලුටනවා. උපක්ලේශයන්ගෙන් කිලුටනවා මේ විඥානය. සිත කියන එක. ඒ සිත කියන එක කිලුට වෙනවා. ඉතින් සිත මගේ මගේ ගන්න කියලා ගන්නවා. සිතින් අරමුණු ගන්නවා. සිතින් ගන්න අරමුණු අපි මනසේ උපාදාන කරගත්තා වූ යම්කි අරමුණක් එක සිතින් අපි වින්දනය කරනවා. ඉතින් සිතේ අපි ඊළඟට හදා ගන්නවා චේතනා රැස් කර ගන්නවා, කර්ම රැස් කර ගන්නවා. මෙන්න මේ සිත නිසා මෙහෙම කෙනෙක් මේවා සිද්ධ වෙනවා. ඉතින් සිත නැති කරන් රජිස්ථාන කරනවා. එහෙම හරියන්නේ නැහැ. තවත් ඒවා ප්‍රතිබින ආසාව සම්පූර්ණයෙන්ම තියෙන ආසාව නැති කරොත් තමයි ඒ සිත නිසා ඒවා නිසා සිත හට ගන්නවා, සිත නිසා ඒවා හට ගන්නවා. ආයතන හැම ආයතනයක් අරහාම ඇසේ නොදන්නාකම නිසා, ඇස පිළිබඳව ඇසෙන් දකින රූප ගැන නොදන්නා නිසා, ඇසේ තියෙන අනිත්‍ය ස්වභාවය නොදන්න නිසා, ඇස මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්ම නෙවෙයි කියන එකක් දන්නේ නැහැ. ඇස මගේ කියලා ගන්නවා. ඇස මම කියලා ගන්නවා. ඇස මගේ ආත්මය කියලා ගන්නවා. එතකොට ඒ හේතු කරගෙන ඇසෙන් දැකෙන රූපයත් මම කියලා ගන්නවා, මගේ කියලා ගන්නවා, මගේ ආත්මය කියලා ගන්නවා. ඉතින් ඒ ඇහෙන් රූප දකින අවස්ථාවකදී තමන්ට දුක විඳින්න සිද්ධ වුණොත්, තමන්ට අමනාපයක් සිතේ ඇති වුණොත්, ඒ දුක, අමනාපයේ එවැගේම චිත්ත පීඩාව ඔක්කොම ඇති වෙන්නේ කුමක් නිසාද? අර රූපේ කෙරෙහි නොර වරදවා ගැනීම නිසා. කණින් ශබ්ද අහනකොට ඒ ශබ්දේ පිළිබඳව වරදවා ගැනීම නිසා, ඒ කණින් අහන ශබ්දේ සුභයි, හොඳයි, මගේ වගේ නිත්‍යයි, සදාකාලිකයි ඔය වගේ කින් අහල වෙනකොට ඒවා මත කණින් අරමුණු ගන්නකොට ඒ යම් අරමුණක් තමන් නිසා තමන්ගේ සිතේ ගැටීමක් ඇති වුණා නම්, ඒ ගැටීම ඇති වෙනකොට දුකක් ඇති වුණා නම්, චිත්ත පීඩාවක් ඇති වෙනවා නම්, ඒ ඇති වෙන්නේ මොකක් නිසාද? ශබ්දයක් කනත් හරි හැටියට දැනගත්තේ නිසා. කනත් මගේ නෙවෙයි, කණින් අහන ශබ්දයක් මගේ නෙමෙයි. ඒ කණින් අහන්නේ මොකද්ද? එතන අහන දෙයක් නැහැ. නමුත් එතන තියෙන්නේ මොකද්ද? සංස්කාර පරම්පරාව. නාම රූප පරම්පරාව. කන ශබ්දය නිසා ඒ කණින් ශබ්දය අරමුණු කරන අවස්ථාවේදී මොකද්ද අරමුණු කරන්නේ? සිතීල් මාලාවක් පමණයි. කනේ ශබ්දේ ශබ්දයේ එවිට ගැටෙනකොටම විඥානය කඩගන්න පස්සේ එතන ඉදිරියට එනවා. ඊළඟට වේදනාව ඇති වෙනවා. ඊළඟට සංඥාව ඇති වෙනවා. ඊළඟට චේතනා පහළ වෙනවා. ඊළඟට මනස්කාර පහළ වෙනවා. ජීවිතින්ද්‍රිය පහළ වෙනවා. මේ ඔක්කොම එකතු වුණාම අපි ওই ඔක්කොම ගැනි කර ඝන වෙලා කැටි වෙලා අපි දකින අහන ශබ්දයේ මොකද්ද නිත්‍ය වූ දෙයක් හැටියට අපිට පේනවා. අර සාය මාත්‍රයක් බව පේන්නේ නැහැ. මේක පුහුදියක්, මේකේ සාරයක් නැති දෙයක්. මේක ලොකු ගොඩක් කරුණු එකතු වෙලා හදන්නා වූ යම්කිසි හේතුඵල පරම්පරාවක් කියන එක නොදන්නාකම නිසා අපි කනට ආසා කරනවා, ශබ්දයට ආසා කරනවා. ඇහැටත් ආසා කරනවා වගේ, රූපයට ආසා කරනවා වගේ, කනටත් ආසා කරනවා, ශබ්දයටත් ආසා කරනවා. ඊළඟට නාසය ගැන සලකලා බැලුවොත් අපි බොහොම සුවඳට හරි කැමති. වායු ගන්ධට කැමති. කැමැත්ත නිසා අපි ඇලෙනවා. ඇලිලා ඉතින් ඒක නැවත නැවත හදන්න අපි ඒකට ඕමනා දේ සම්පාදනය කරනවා. ඇලිලා පොමණක් අතර වෙන්නේ නැහැ. තවත් ඒ ශබ්දේ කරේ ඇලෙන්න, රූපේ කරේ ඇලෙන්න අවශ්‍ය දේ අපි උපදව ගන්නවා. අපි නැවත නැවත කෙලෙස් ඒවට පහළ වෙලා කෙලෙස් තුලින් ඒ සඳහා කර්ම අපි රැස් කරනවා, සකස් කරනවා. කනක් සකස් වෙන විදිහට, සෝත විඥානයක් සකස් වෙන විදිහට, රූපයක් සකස් වෙන විදිහට, චක් විඥානයක් සකස් වෙන විදිහට කර්ම රැස් කරනවා. කර්ම රැස් කරලා අපි ලබා ගන්න මොනවද? ඒ අනිත්‍ය වූ ඇසත් රූපයක්, අනිත්‍ය වූ චක් විඥානයක්, අනිත්‍ය වූ චක් සංපස්සයක්, අනිත්‍ය වූ චක් සංපස්සයෙන් හටගන්න වේදනාවත්, අනිත්‍ය වූ ඒ වේදනාව නිසා හටගන්නා වූ සංඥා ගොඩකුත්, ඊළඟට සංස්කාර ගොඩක් නැවත මේ හදන්නට හේතු වෙනවා, රූප හදන්නට හේතු වෙනවා, කන හදන්නට හේතු වෙනවා, ශබ්ද හදන්නට හේතු වෙනවා, සංකාර ගොඩක්, කර්ම ගොඩක් හස් කරනවා. මේකෙන් මොකද්ද වෙන්නේ? අපි මේ සංසාරය හදා ගන්නවා. සංසාරය හදා ගන්නවා කියල කියන්නේ මොකද්ද? නැවත නැවත ආයතන හදා ගන්නවා. සක් විඥානයත් නැවත නැවත හදනවා. ඇසත් හදනවා නැවත නැවත. ඇසත් සකස් කරනවා. එලාගෙන ඊළඟට රූපයත් සකස් කරනවා. ඇසෙන් රූප අපි ගන්නවා. රූප ගන්නවා කියලා කියන්නේ ඇසෙන් ගන්න වර්ණ මාත්‍රේ අපි රූපයක් කියලා රැවටෙනවා. ඒ වගේම කනින් ගන්න ශබ්ද මාත්‍රේ ප්‍රමණක් අපි රූප කියලා රැවටෙනවා. නාසයෙන් ගන්න ගඳ සුවඳ මාත්‍රේ ප්‍රමණක් අපි මේ රැවටෙනවා. මේ මගේ කියලා ගන්නවා. සක් විඥානේ සක් විඥාන සමග මේක මම වගේ මගේ ආත්මය කියලා ගන්නවා. සෝත විඥාන සමග මම මගේ මගේ ආත්මය කියලා ගන්නවා. ගාන විඥාන සමග එක මමයි මගේය මගේ ආත්මය කියලා ගන්නවා. ඊගෙම ජීව විඥානය ඒ විදිහට ගන්නවා. කාය විඥානයත් ඒ විදිහට ගන්නවා. ඊළඟට මනෝ විඥානයත් ඒ විදිහට ගන්නවා. මේ ඔක්කොම එකතු වෙලා තමයි අපි මම හදාගෙන ඉන්නේ. එතකොට මේ ඔක්කොම එකතුවක්, මේ සකස් වෙන එකක්, මේවා එකක් එකක් වහසා සකස් කරගත්ත දෙයක්. ඒක අපි මම කියලා තියාගෙන ඉන්නවා. මේක තමයි මේක දැඩිව අපි ගන්නා වූ සක්කාය දිටිය. මේ භාවනාව විශේෂයෙන්ම අපට දියුණු කරගන්නට බුමුණා වෙන්නේ අපේ සක්කාය දිට්ඨිය තුරන් කරගන්නට. සක්කාය දිට්ඨිය නැති කිරීමට මේ භාවනාව ඉතාම වැදගත්. මේ ආයතන භාවනාව නෙවෙයි, ස්කන්ධේ. ස්කන්ධත් මේ තුලම තමයි තියෙන්නේ. ආයතන තුලම පිටතට තියෙන ස්කන්ධය. ඒ ස්කන්ධේ ටික තමයි හරහා තමයි අරමුණ අපි ගන්නෙ. වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංචස්කන්ධේ හරහා තමයි අපි මේ ආයතනෙ අරමුණු ගන්නෙ. එතකොට ස්කන්ධ පරම්පරාව ඇති වෙලා නැති වෙලා යනවා. ආයතන ඇති වෙලා නැති වෙලා යනකොට ස්කන්ධ පරම්පරාවක් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ නිසා මේ සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවට ඇතුළත් වෙනවා. මේ ධර්ම ආයතන ධර්ම පිළිබඳ යෝනිසෝ මනසිකාරයේ උපදවාගෙන කරන ලබන භාවනාව මේක අපි වෙනවා මේ ධර්ම මේ ධර්ම ඥානයේ සඳහා මේවා අපි එකින් එකට එකින් එකට පාරංකරගෙන ඒවා මෙනෙහි කරන්නත් පුළුවන් හැබැයි ඊට වඩා ප්‍රත්‍යක්ෂ අපට දකින්න පුළුවන් උපචාර සමාධියක් වශයෙන් අප්‍රියන්ස සමාධියකටපත් වෙන්න ඕන ඊතර මුල් කර්මස්ථානයක අපි සිත පිහිටව ගන්න ඕන සිත පිහිටවාගෙන අපේ සිතින් ඉදස්සනා පැත්තෙන් බලන්න ඕන මේවා යෝනිසෝ මානසිකාරේ හරහා අපි මේවා තුල බලන්න ඕන ඒ බලන්නේ අවශ්‍ය වෙලාවට ඒ යම් අරමුණක් එන වෙලාවට ඒක දැස්ස බලන ඒකේ යථාර්ථය බලන්නට අපිට යම් සමාධියක් තිබෙන්න ඕන ඒ සමාධිය අපිට පුළුවන් උපදවා ගන්නට ආනාපාන සති සමාධිය පුළුවන් ආනාපාන සති දිනු කරනකොට ඒ යම් සමාධියකට පත් වෙන එතකොට අපිට අරමුණු වෙනවා ඒවා විදර්ශනාවට නැගින් පුළුවන් ආස්වාස ප්‍රස්වාස හර විදර්ශනාවට නගන්න පුළුවන් ආස්වාස ප්‍රස්වාස දෙකේ අනිත්‍යතාවය බලන්න පුළුවන් බොහෝ දෙනෙක් හැබැයි ආනාපාන සති සතියේ අද කාලේ භාවනා කරනකොට බොහෝ දෙනෙක් මේ විපස්සනා පැත්තට තමයි හරවන්නේ. නමුත් මේකේ නියම ක්‍රමය ආනාපාන සතිය හරහා ධානයට යන්නේ. ධානයට ගියොත් එතන රූපාවචර හතරවෙනි ධානයේ දක්වා පමණ ගිහිල්ලාම මේක කරනකොට තමයි බොහෝ සෙයින් ප්‍රත්‍යක්ෂ ලෙස ධාතු එකින් එකට බලා ගන්න ලැබෙන්නේ. පටවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු නිධාතු මනසිකාරයේ පැත්තට ගිහිල්ලා ධාතු දෙක බලා ගන්න පුළුවන් වෙනවා. ආයතන චක්සු ප්‍රසාද සෝත ප්‍රසාද ගාන ප්‍රසාද ඒ ප්‍රසාද රූප බලා ගන්න පුළුවන්. මේ රූප 28ම පැහැදිලිවස බලා ගන්නට ප්‍රත්‍යක්ෂ වශයෙන් බලා ගන්නට පුළුවන් වෙන්නේ කොත සමාධියක් තිබුණොත්. ඒකට ඉතින් අද සමහර අය මේක උත්සාහ කරනවා සතරවෙනි ධානි දක්වා ඒකට සැහැණ විවේකයක් ඕන කරනවා සතර සතිපට්ඨානයෙන් වැඩෙන්න ඕන කෙනෙකුට අර ධාන වලට ඉහළ තලයට යන්න සතර සතිපට්ඨාන වැඩෙනකොට සම්මා සතිය හොඳට වැඩෙනවා සතර සතිපට්ඨාන වලින් යනකොට මේ ආයතන වලට අය අමුතුවෙන් වැයන ආයතන භාවනාවත් ඒකට ඇතුළත් වෙනවා අරිඥානේ මනෝවිඥානේ එදින විඥාන ටිකක් ධාතු හැටියට ගන්න අටලොස් ධාතු වලට ගේන සප්පු ධාතු සප්පු රූප ධාතු කියලා ඊළඟට චක්කු විඥාන ධාතු ඔය විදිහට අටලොස් ධාතු ගන්නවා සෝත ධාතු එවාගෙම සද්ද ධාතු සෝත විඥාන ධාතු එවාගෙම ගාහන ධාතු ගන්ධ ධාතු ගාන විඥාන ධාතු ජීව ධාතු රස ධාතු ජීව විඥාන ධාතු කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඥාන ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු ඔය විදිහට අටලොස් ධාතු මෙන්න මේවා විෂාකාරෝ බලාගන්න පුළුවන් ක්‍රම ලැබෙනවා තා පැහැදිලි විදිහට සතරවෙනි ඥානියට තරම් සිත දියුණු කළ අර්පණ සමාධියක් කරා ගිහින් ධාතු මානසිකාරී රූප නියම විදිහට බලා ගන්න පුළුවන්. නාමයේ නියම විදිහට බලා ගන්න. නාම සම්මර්ෂණේ රූප සම්මර්ෂණේ දෙක හරහා යන්නට පුළුවන්. ඒ වගේ අපගේ ආචිදම් මාහිමිපාණන් වහන්සේ තමයි ඒ විදිහට කමඨාන් දෙන්නේ. උන්වහන්සේගේ ශිෂ්‍යවදී කමඨාන් දෙන්න පුළුවන් ශිෂ්‍යයෝ ඉන්නවා. අන්නේ ඒ ශිෂ්‍යන්ගේ උපදෙස් ලබාගෙන ඒ නාම සම්මර්ෂණ රූප නාම කර්මස්ථාන රූප කර්මස්ථාන හරහා යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සත්‍වට්ඨානේ කෙලින්ම අපට පුළුවන් කරන්ට සමත විදර්ශනාව වරහ ආනාපාන සතියෙම සමතේ යම් පමණක් සමතේ කරලා ඊළඟට අපට එන අරමුණු විදර්ශනා කිරීම ආස්වාද ප්‍රස්වාස වල පව අනිත්‍ය දුක් අනාත්මතාවය අපට බලන්න පුළුවන් හොඳට මේ ආස්වාද ප්‍රස්වාස මැදිනකොට ආස්වාද ප්‍රස්වාස ඕලාරික ආස්වාද ප්‍රස්වාස සමහර පැටහෙනවා දීර්ඝ වූ ආස්වාද ප්‍රසවාස වැටෙනවා සියුම් වූ ආස්වාද ප්‍රසවාස වැටෙනවා ඒවා තුළ අපට දකින්න පුළුවන් මේ ඇති වීගෙන යන ආස්වාදේ නැති වීගෙන යන ආස්වාදේ ඇති වී ඇතිමින් නැති වීම පතන පටන් ගන්න ආස්වාදේ අවසන් වෙනකොට ඉවරයි ඊළඟට පටන් ගන්න ප්‍රසවාසේ කෙලවර වෙනකොට එතකොට අවසානයි. ඒකට ආස්වාසම් ආස්වාසවල අනිත්‍යතාවය කෙනෙකුට බලන්න පුළුවන්. ප්‍රස්වාසවල අනිත්‍යතාවය කෙනෙකුට බලන්න පුළුවන්. ආස්වාද ප්‍රස්වාසය කියන්නේ තමයි. එතකොට ඒක කායાનුපසනාවේදී අපිට ඒක කාය ආයතනවල කායයසය කියනවනේ. එතකොට ඒක කායත් කායත් ස්පර්ශයත්. එතකොට අපි කායේ ස්පර්ශ වෙන්නේ මේ ආස්වාස කියන එක කායේ ස්පර්ශ වෙන්නේ. නාසය තුල කියලා කියන්නේ නාසය අග්‍ර කියලා කියන්නේ කාය. එතකොට කායේ හැපෙනවා මේ ආස්වාද ප්‍රස්වාසය. කාය හැපෙන්නා උදී කාය යම් සිදුවක් හැපෙනවා නම් ඒ කාය ප්‍රසාදේ තමයි ප්‍රසාදේ තමයි අපට ඒ ස්පර්ශය දැනෙන්නේ. ආස්වාසවල ස්පර්ශය ප්‍රස්වාසවල ස්පර්ශය දැනුකොට එතකොට මේ ආස්වාස දැනමට ආස්වාස වාතයේ දැනමට පේනවා දැනෙනවා කියලා දැනගන්නවා. ප්‍රස්වාස වාසී වාතයේ දැනෙනවා කියලා දැනගන්නවා. ඒකේ දැනගන්නේ ශරීරයේ ආස්වාස වල හැපීම ආස්වාස වල මොන තියෙන්නේ ආස්වාස වල තිබෙනා වූ පඨවි ධාතු තේජෝ ධාතු වායෝ ධාතු බොහෝ සෙයින් ප්‍රකට වෙන්නේ මේ පඨවි ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ටික ආපෝ ධාතු ස්වල්ප වශයෙන් තියෙනවා ඒකට ප්‍රකට වෙන්නේ පඨවි ධාතු වායෝ ධාතු තේජෝ ධාතු මේ හරහා අපිට ශරීරය දැනෙනවා ස්පර්ශ වෙනවා හුද ඒ ස්පර්ශයේ අනිත්‍ය ස්වභාවය බලන්න පුළුවන් ඒකට එතන කාය ආයතන වලින් කාය හරහා මේ වාගේ ඉතින් සියුම් ඇහැට රූපයක් දකින්න වගේ කියන්නේ ඒකෙදී මේ බොහොම පැහැදිලි ලෙස බලා ගන්නට නම් ඉතාම සියුම් මේ ඇහෙන් රූපයක් දකින අවස්ථාවේදී ඒක ඉතාවේ කියන සිද්ධ වෙන්නේ ඒක අපට බෑ ඥානය පහළ වෙනවා කියන එක ඉතාම වේගෙන් සිද්ධ වෙන්නේ ඉතින් අර භවංගේට භවංගේ සිඳිලා භවංගේ චලනේ වෙලා පංචද්වාර වර්ධිනේට ගිහිල්ලා ඊළඟට චක්කු විඥානේ එවගේම සම්පටිච්චන සම්තිරණ වොත්තපන ජවන මෙන්න මේ වගේන් ඇවිල්ලා චිත්ත විච්‍යක් යන එක තමයි එහෙන් යම් සිද්ධියක් අපි අරමුණක් ගන්නවා කියලා කියන්නේ අවසාන කිලා නැවත මේ ජවන් වලින් තදා අරමුණට ඊළඟට නැවත සැරේ භවන්ගෙට සම්බන්ධ වෙනවා හැම අරමුණක්ම දෙපැත්තෙන් අරමුණේ මුල අග දෙකම භවන්ගේ මැද තමයි ජවන් වලින් තමයි විඥානයක් පහළලා ඒ විඥානය තුලින් තමයි අපි අරමුණ දැනගන්නේ සෝත විඥානය පහළ වුණා තේමයි ධාන විඥානය පහළ වුණා ජීව විඥානය පහළ වුණා කාය විඥානය පහළ වුණත් මනෝ විඥානය පහළ වුණත් මනසින් යම්සි මනෝද්වාර වර්ජන චිත්ත විති සිටි මතකයන් අනුව සිද්ධ වෙන ද එක සිත්තේ ඒ යම් යම් දේවල් මානසික කාර්ය වශයෙන් සිත් තුල ධර්ම වශයෙන් පවතාන දෙයක් යම්කි මතකේ තව ඒ පිළිබඳ පහළ වෙන්න අවශ්‍යතාවය තමයි යන්න මනෝ විඥාන කියලා කියන්නේ ඒකත් අර විදිහම තමයි මේවා බොහොම සියුම් මේවා උඩින් අපි හන්තන් මේවා ධර්ම කාරණා පාඩම් කරගෙන මේවා අපිට කරහන්න පුළුවන් ඒ කරන්නේ ඉතින් අපිට පසු මාතු පුරුද්දක් සඳහා මතුවට අපිට ධර්මය අවබෝධ කර ගැනීමට ඒක බොහෝ උපකාරී වෙන්න පුළුවන් උපනිශ්‍රේ වෙන්න පුළුවන් ඉතින් අපිට ඒ අර දැනෙන දෙයක් ඇයින් රූපය අධ්‍යක්රමුට ඇයින් රූපේ දිහා බලනකොට ඒ බලන අවස්ථාවේදී ස්වභාවයෙන්ම අපේ රූපය කෙරේ ඇලිමක් ඇති වුණොත් අනේක මෙහෙ කරන්න පුළුවන්. ස්වභාවයෙන්ම අපට දැනුණොත් රූපය කෙරේ ගැටීමක් ඒ ගැටෙන මුරුමේ ගැටේ මොකක් නිසාද කියලා ඒවා හරහා අපට මානසිකාරය කරන්න පුළුවන්. යෝනිසෝ මානසිකාරය පවත්වන්න පුළුවන්. කාණ සද්දයක් ඇහෙනකොට ඒ සද්දේ කෙරේ ඇලිමක් ඇති වුණොත් අන්නේ ඒ ඇලිම මොකක් නිසාද කියන්නේ කියලා එතකොට අපි නොවනින් මෙනේ කරලා මානසිකාරය තමයි පවත්න්න. එතකොට ඒකේ ස්වභාව ධර්මයේ මොකද්ද මේකේ මේ ඇති සැටියෙන් මේ දැන ගැනීම රූපේ ඇති සැටියෙන් දැනගන්න. කොහොමද මේ රූපේ ඇති සැටියෙන් දැනගන්නේ රූපේ කියන්නේ මොකද්ද? ධාතුන්ගෙන් හැදුණු රූපයක් කියන රූපේ කියලා කියන්නේ. රූපේ ඇසට පෙනෙන රූපේ වර්ණයක් වන්න මාත්‍රයක් පමණයි. කනට ඇහෙන රූපේ සද්ද රූපේ සතර මාත්‍රයක් පමණයි. සද්දේ විදිලෙන්නේ මොනවාගෙන්ද? සතර මහා ධාතුන්ගෙන්. රූපේ වර්ණේ විදිලෙන්නේ මොනවාගෙන්ද? සතර මහා ධාතුන්ගෙන්. මේවා ඇති සැටියෙන් දැනගන්න. ගන්ධේ කෝත්තේ එතනත් මේ සතර මහා භූතයන්ගෙන් හැදිලා ඉන්න කොටසක් තමයි ගන්ධ ධාතු කියලා කියන්නේ. යුව රස ධාතු ජීව ධාතු පස්ස ධාතු ඒත් එහෙමයි අපෝ ධාතු වැඩි ඇසුරු කරන ඕජාව ඕජාව සමග හැදුනව රස ධාතු ඕජාමය වශයෙන් තමයි ජීව විඥානය පහළ වෙන්න ජීව ප්‍රසාදයේදී ඕජාව ගැටෙනකොට අන්න රසක් හටගන්න එතකොට ඒ ඔක්කොම සතර මහ ධාතුන්ගෙන් කැඩෙලිනේව බව ඒ දන්නවා ඒක දැනගෙන එතෙන්දී අපට මේ විඥානය පහළ වෙනකොට චක්කු විඥානයක් හරි සෝත විඥානයක් හරි ගාන විඥානයක් හරි ජීව විඥානයක් හරි කාය විඥානයක් හරි මනෝ විඥානයක් හරි එතන පහළ වෙනකොට එතන ඒ විඥාන පුදු විඥානය පහවතන පස්ස වේදනා සංඥා චේතනා එකග්ගත ජීවේන්ද්‍රී මනසකාර කියන මෙන්න මට කොක්කම තියෙනවා. එතකොට මේ මාටි කොහොම එකති වෙලා මේ විඥානෙත් කහදනවා. ඒ ආයතන වලට ආයතනින් ගන්න අරමුණු අපිට අරමුණු කර කරේ ඇලීමට හෝ වේවා, බැඳීමට හෝ වේවා, මුලා වීමට හෝ වේවා මෙන්න මේ කෝපකාටන. ඉතින් මේ ටික නැවතීමට අපි මේවා කරේ විදර්ශනාම කරන්න ඕන. ආයතන කරේ විදර්ශනාම කරන්න ඕන. චිත්ත ඡයසික ධර්මයන් කෙරෙහි විදර්ශනාම කරන්න. සිත වහවහ ඇතුළේ නැතිලා යනවා. සිත උපදින ඡයසික ධර්ම වහවහ ඇතුළේ යනවා. ඇතුළේ නැතිලා යනවා. ඒවා ඔතේ කියන විද්‍යාවට අතරේමයි අපිව තේරුම් ගන්න ඕනේ. සිත සමග ඡයසික ධර්ම උපදිනවා, පවතිනවා, නැතිලා යනවා. සිත ඇතුළේ ඇතිවෙච්ච ගමන්ම ඒ සමගම ඡයසික ධර්ම ඒ සිත උපදින්න උවමනා කරන ඡයසික ධර්ම. දැන් කුසලසිතක් කෙනෙකුගේ උපදිනවදෙමුකෝ කුසලසිතක් උපදිනකොට ඒ සමගම කුසල චෛතසික උපදිනවා. දැන් අපි භාවනා කරනවාදෙමුකෝ භාවනා කරන හිතනවා කියනකොට භාවනාවේදී පහනාව චෛතසික ධර්ම ඒව තමයි සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය වගේම බල එවැගේම බොජ්ජංග ධර්ම එවැගේම මාර්ගාංග ධර්ම සමාධිත්‍ය සම්මා සංකප්පාදි වෙන මේවා කුසලසිතක් සමග කෙනෙක් විදර්ශනා භාවනාව කියදෙනකොට සමර්ථ භාවනාව කියනකොට කොහොමද කුසල සිතක් හිත කියදෙනකොට මෙන්න මේවා තමයි මේ ශායසික ධර්ම වල පුඤ්ඤාමි සංකාර කොටසට ගෙනින්නාව මේ සංකාර සංකාර පච්ච විඥාන පුඤ්ඤාමි සංකාර නම් වූ ඇසේ පුණ්‍ය සිතක් කුසල සිතක් හැදෙනවා අපුඤ්ඤාමි සංකාරක එකතු වෙලා අකුසල සිතක් හැදෙනවා මේ අකුසල සිත් හැදෙලා ඊළඟට ඒවා ඇතුළේ නැතුළ යනවා කුසල සිත් හැදෙලා ඇතුළේ නැතුළ යනවා අපි මේවා පිළිබඳව යථා අවබෝධයේ ඇතිසේ අධිසතියෙන් දක්නා නුවණ උපදවා ගැනීමට ප්‍රයම් කරනවා මේවා නැවත නැවත විදර්ශනාව දිගටම කරගෙන යන්න ඕන විදර්ශනාව දිගටම නැවත නැවත කරගෙන යනකොට අපට යම් දවසක මේවා පිළිබඳ අවබෝධයක් කපාට අවබෝධයක් මේවා පිළිබඳ ඇති වෙනවා අන්න ඒ ඇති වෙන මොහොත දක්වාම අපි හැම අවස්ථාවකදී නිවනට ළඟා වෙන්නේ කොහොමද කෙලෙස් වලින් ඈත් වෙනවා එක පැත්තේ නිවනට ළඟා වෙනවා නිහම සිද්දෙන් කෙලෙස් ඈත් වෙනවා නිවනට ළඟා වෙනවා කැලේස ඇතුනේ නැත්තම් නිවනට ළඟා වීමක් නැහැ. කැලේස වල ඈත් වීම සඳහා තමයි අපි මේ කැලේස වලට ප්‍රතිවිරුද්ධව අපි මේ විදර්ශනා කරන්නේ. කැලේස ප්‍රහීන වෙන එකම ක්‍රමය තමයි ඒකායන මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. මේතොට මේ සතිපට්ඨාන භාවනාවේ තිබෙන්නව මේ ආයතන භාවනාව බව අරියෂ්ඨාංග මාර්ගය තමයි. ස්කන්ධගතත් ආයතනගතත් ධාතුගතත් සම්පදයක්ම ගතම ඒ වගේ අනිත්‍ය දුකන එකක් එකක් පාසා බැඳෙනවා ආයතන ටික ස්කන්ධ වලට බැඳෙනවා ඒක කොහොම ධාතුමය ධාතු නොමැති දෙයක් නැහැ ධාතු ශරීරය මේක සම්පූර්ණයෙන්ම මේ සත්‍යයේ ශරීරය කියලා කියන්නේ ධාතු ශරීරයක් ඒ ධාතු ශරීරයේ අපි කෙලෙස් වලින් උපාදාන කරන විඥානය රූප විඥානය සමගම පවතින රූප කොටස ධාතු ශරීරය පමණ සිතක් පවතිනවා ඒ නිසා මේ ධාතුත් එක්ක පවතින මේ සිත එකට පවතින නිසා තමයි මේ කියන්නේ නාම රූප පරම්පරාව කියලා කියන්නේ චිත්ත රූප පරම්පරාව සිතත් රූපත් පරම්පරාවක් ඇති වෙන්නේ නැති වෙන්නේ යනවා පරම්පරාවක මෙන්න මේ දෙක ඇති වෙන්නේ මේක දිගටම පවතින මොනවා නිසාද මෙන්න මේ සංකාර පත්‍ය විඥාන මේ සංස්කාර හේතු කරගෙන මේ විඥාන පරම්පරාවෙන් අපි මොකද කරන්නේ? මේ සිත යම් දවසක අපට පුළුවන් නම් මේ යථා භූත ඥාන දර්ශනයෙන් මේ සිත සංකාරයෙන් වෙනස් කරගන්න. හැම වෙලාවෙම සිත පහළ වෙන්නට සංකාර තිබෙන්නට ඕන. එක්කෝ පුඤ්ඤාවි සංකාර, එක්කෝ අපුඤ්ඤාවි සංකාර, එක්කෝ ආනිඤ්ඤාවි සංකාර. මේ ත්‍රිවිධාකාර සංකාරයන් අපට ප්‍රහීන කරන්න එවන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. එතන තමයි අපට අන ප්‍රඥාවේ අන්තිම කෙළවර කියන්නේ. තාමත් මේ බොහොම ඉලක්කයෙන් අවසාන කෙළවර සංස්කාරයන් සුණු විසුණු කරන තැන. ඒ සංස්කාර තමයි ඔක්කොටම හේතු වෙන්නේ. ඒ සංස්කාර කොහොමද හැදෙන්නේ? කවුරුවත් නෙවෙයි හදන්නේ. අවිද්‍යාව හේතු කොටගෙන තමයි සංස්කාර හදන්නේ. ඇයි මේ අවිද්‍යාව මෙන්න මේ වගේ ඇති සැටි නොදන්නාකම. මේ වගේ තියෙනවා ස්වභාවය යථා ස්වභාවය නොදන්නාකම නිසා තමයි. ඒවා අපිම හදාගන්නවා. කවුරුත් හදනවා එහෙම නෙවෙයි. කිසි කෙනෙක් බලධාරී සර්ව බලධාරී කියලා මේවා හදනවා නෙවෙයි. අපි මේ සංස්කාර හදාගන්නවා. මොකක් නිසාද? අපි මේවා අවිද්‍යාවෙන් නිත්‍ය හැටියට ගන්නවා. මමයි කියලා ගන්නවා. මගේ කියලා ගන්නවා. මගේ ආත්මය කියලා ගන්නවා. ඒකම තමයි වෙන්නේ සිද්ධ වෙන්නේ. ඊට වඩා එහාට මේ ඒකමයි සිද්ධ වෙන්නේ. මම කියලා ගැනීම, මගේ කියලා ගැනීම, මගේ ආත්මය කියලා ගැනීම හැමදාම ඔන්න ඕක හරහා තමයි අපිට. ඕකෙන් තමයි අපට මිදෙන්න අමාරු. ඒ මිදෙන්න අමාරු නිකන් ඉන්න තාක්කල් අයෝනිසෝ මනසිකාරයෙන් යුතව මේවා කෙරේ ඇලිමින් ගැලෙමින් උපාදාන කරමින් මමායනේ කරමින් ජාන් තාල්කින්වද ඒකාපල්ල අපට දෙවයි නිදහස් වෙන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේ වගේ භාවනාවක් කරනකොට පමණක් අපට පුළුවන් තාවකාලික විමුක්තිය. ඒ තාවකාලික විමුක්තිය අතර මේ තදංග විමුක්තිය, මේ තාවකාලික විමුක්තිය බොහෝසෙයින් අපට පහළ වෙනවා. කුසාලයේ පිටවාගෙන ඉන්න වෙලාවක මොනියම් පිනක් කුසලයක් කරන අවස්ථාවකදී තාවකාලික විමුක්තියක් අපිට සිද්ධ වෙනවා. ඒ ක්ලේශයන්කින් අපි මිදීම මිදෙන ස්වභාවයකට පත් වෙනවා. නීවරණ වලින් මිදෙන ස්වභාවයකට පත් වෙනවා. වගේම ආසාවෙන් මිදෙන තත්ත්වය. අපි කුසලයක් කරන වෙලාවකදී අපේ සිිතේ ආසාවක් නැහැ. කුසලයක් පිනක් කරන වෙලාවල අපේ සිිතේ ගැටීමක් වගේම වෛරයක් ක්‍රෝධයක් නැහැ. ඊර්ෂ්‍යාවක් නැහැ. මොකක්වත් නැහැ. හැබැයි මේවා පිළිබඳව හොඳ නුවණින් යුතව කල්යාණ මිත්‍ර සම්පත්තිය සමග කරනකොට නියමාකාරී විදිහට කරනකොට එහෙම අපේ කෙලෙස් යටපත් වෙලා සදංග ප්‍රහාණයක් අපි ළඟ දකින්න ලැබෙනවා. ඉතින් මේ සංග ප්‍රහාණේ වෙණි ධම්සි සංස්කීමක් තාවකාලික සංසිඳීමක් අපිට මේ භාවනාව ප්‍රේරණය කරලා එක මාසු දෙයක උපදෙවි. මාත්‍යම් දිවවට අපි සින්න තියුණු කරන භාවනෙන් ඒක ඒගොල්ලන්ගේ ප්‍රතිඵල ලැබින්ට පුණ්‍ය මෙන්න කියන්නේ මේ වගේ උපනිෂේ සම්පත් මේ වගේ අපි අවශ්‍ය ප්‍රාර්ථනා සබාගෙන මේ වගේ කුසල ධර්ම භාවනා දාන සීල භාවනා වලින් දෙනකොට සිස්තම විදර්ශනා වෙනකොට මේ යථා භූතම් පජානා ඇහත් ඇති හැටියෙන් දැනගන්නවා. රූපත් ඇති හැටියෙන් දැනගන්නවා. ඇහැ නිසා උපදින්නාව ඇහත් රූපයක් නිසා උපදින්නාව චක්කු සම්පස්සේ ඇති හැටියෙන්ම දැනගන්නවා. ඒ චක්කු සම්පස්සේ උපන්නාව වේදනාව ඇති හැටියෙන්ම දැනගන්නවා. ඊළඟට ඒ පිළිබඳව පහළ වෙන්නාව සංඥාව ඒක ඇති හැටියෙන්ම දැනගන්නවා. ඒක ඇති හැටියෙන්ම දැනගන්නවා කියන්නේ මොනවද? මේවා වහව ඇතිවිවි නැතිවි යනවා කියන එකයි. මෙන්න මේ වහවා ඇතිවි නැතිවි යනවා කියන එක ප්‍රත්‍යක්ෂ වශයෙන් අපි දකින්නවා. ඒ ප්‍රත්‍යක්ෂයෙන් දැකහම තමයි එතනම අපේ ප්‍රඥාව ලෝකේ උදා වෙන්නේ. එතකල් අපට ප්‍රඥා ලෝකේ උදා වෙන්නේ නැහැ. මේවා ඇති සැටි ඇසත් රූපයත් වගේම කන ශබ්දයෙන් නාසයත් ගන්තුත් අත්තසත් ශාරීරිය පහසත් විශ්ිතත් සිටිවිලි නමුත් ඇති හැටියෙන් දැනගන්න කියන මොනවද? මේවා නිසා පහළ වෙන්නා වූ සංකාර ඇතුළෙන් යනවා. මේවන් නිසා පහළ වෙන පස්සේ වේදනාව සංඥා චේතනා මානසිකාර ජීවිත ඉන්ද්‍රිය මේ වභාව ඇති වී නැති යනවා. මෙන්න මේක තමයි අපි කළ යුතු භාවනාව. මේ විදිහට භාවනා කරකොට අපට පුළුවන්කම ලැබෙනවා මේවා පිළිබඳව යථාභූත ඥානය ලබා ගන්න. ධර්මානුපස්සනාවට පහළ ඇති වෙනා මේ භාවනාව බොහොම වැදගත් විදර්ශනා භාවනාව. මේක පුරුදු වෙනවා. ඔයි කවුරුත් මේක පුරුදු වෙනවා නම් ඉතාමත්ම හොඳ මහපාල මහනිස්සංසයක් වෙනවා. තමන් සංසාරයෙන් ගැලවෙන්නට ඡන්දය ඇති කරගෙන සංසාරයෙන් මිදෙන්න දුකින් මිදීම සඳහා ඡන්දේ කුසල ඡන්දේ කුසල වීර්යය එවාගෙම කුසල සිත ඇති කරගෙන ඒවා කරනවා නම් ඒවා මේ ජීවිතයේදී පවා මහපාල මානසංස නෙලා ගන්නට පුළුවන්. ඉතින් මේ පිළිබඳව බොහොම වටිනා ධර්ම කාරණා හතරණේක ඉගෙන ගන්න එක ඉතාම වටිනවා. ඒවත් ඉගෙනගෙන තමන් කාලේ අලසන ආකාරයට කාලේ ලබා දෙන ආකාරයට මේ භාවනාව දියුණු කරගන්නට උත්සාහ කරනවා නම් බොහොම හොඳයි. මේ බුද්ධෝත්පාද කාලේ ඉතින් බලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය අපට මේ බුද්ධෝත්පාද කාලේ නිසා තමයි මෙහෙම අපට දැනගන්න ලැබෙන්නේ. අබුද්ධෝත්පාද කාලවල මේවා අපට කලාපතාන් ලැබෙන්නේ. ඉතින් බොහොම දුර්ලභ වූ බුද්ධෝත්පාද කාලේ ලබාගත අපි දුර්ලභ වූ මනුෂ්‍යාත්මභාවය ලබාගත අපි එවගේම සද්ධර්මයේ ලබා ගන්නා අපි යෝනිසෝ මානසිකාරෙන් දිනු කරගෙන සත්පුරුෂ සංසේවනේ ලබාගෙන එවගේම ධර්මානුදම් ප්‍රතිපත්තියේ යෙදিলা නිතර දෙවිලි අපි කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරලා මේ මාර්ගයට බැහැගෙන ගමන් කරනවා නම් අපට බැරි වෙන එකක් නෑ. අපිට මාර්ගඵල වුණත් ලබා ගන්න බැරි වෙන්නේ. ඉතින් මේ මාර්ගඵල ලබන අය තමයි ඇත්ත වශයෙන්ම අපි උත්සාහ කරනවා නම් මේ ජීවිතයේදී අපි බොහෝ දුරට වීරි දිනු කරනවා නම් සතර ඉද්ධපාද වඩනවා නම් සතර සත්‍යපට්ඨාන වඩනවා නම් ඇත්ත වශයෙන්ම අපිට සතර පායින් මිදෙන්නට බැරි නෑ. ඒක තමයි එක්කින් තමයි අපි මේ උත්සාහත් වෙන්නේ සතර පායින් මිදලා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබලා කල්යාණ මිත්‍රයන්ගේ උපදෙස් ලබාගෙන අපේ වටිනා ස්වාමීන් වහන්සේලා වටිනා ධර්ම කාරණා වටිනා විදිහට උසම පැහැදිලිව ප්‍රකාශ කරන ස්වාමීන් වහන්සේලා ඇසුරු කරලා ඒවා හොඳට ඉගෙනගෙන ඒ පිළිබඳව භාවනාවදල අපට මේ සංසාර දුකෙන් මිදලා උතුම් නිවන අවබෝධ කරගන්නට අපි උත්සාහ වෙන්නට ඕනේ. විශේෂයෙන්ම හැම දිනාටම මේ ධර්මයන් අවබෝධ කරගෙන සියලු සංස්කාර ධර්මංගේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න. මමයි මගේ කියන ඇලීම අතහැරලා බලලා මගේ ආත්මය කියන ආත්ම දෘෂ්ටිය දැන්ම සකාදිත්‍ය නැති කරලා දමන මේ වගේ යථා ස්වභාවය තේරුම් ගන්න මම එක් සත්‍යයේ පුදුල්ලේ කොහෙද ඉන්නේ මේ ඔක්කොම ධාතු කො පරම්පරාව රූප පරම්පරාවක් නාම පරම්පරාවක් කියන මේ යථා භූත ඥාන දර්ශනය ලබාගෙන මේ ඔක්කොම දුක්ඛ සත්‍යයට ඇති දේවල් මේ ඔක්කොම දුක්ඛ සත්‍ය දුක්ඛ සමුදය සත්‍ය මේ දුක්ඛ සමුදය මේ සත්‍යවල තමයි අපි මේ පිටදීන්නේ දුක්ඛ සත්‍ය අපි මේ පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ දුක්ඛ සත්‍යයයි ටිකක්. මේ ආයතන හය කියලා කියන්නේ මොකද්ද දුක්ඛ සත්‍යයයි. මේ විඥාන පරම්පරාව කියලා කියන්නේ දුක්ඛ සත්‍යය. මේ ඔක්කොම දුක්ඛ සත්‍යයේ හැදෙන සේවා. සා මේ දුක්ඛ සත්‍යය හරියට තේරුම් ගන්න. ඒ දුක්ඛ සත්‍ය කොහොමද අපි මේ දුක්ඛ සත්‍යයට මැදි වෙලා ඒ ඉන්නේ? අපි මේවා කරේ උපාදාන කියන නිසා. අවිද්‍යා සංනා උපාදාන. අවිද්‍යා සංනා උපාදාන කියනවා මේදිලා මේ සත්‍යයේ සබැලින් අවබෝධ කරගෙන යථාභූත වශයෙන් අවබෝධ කරගෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මයම දුක්ඛ සමුදය නිරෝධ මාර්ගමේ මෙවැයි මිදීම තමයි මේ සැනසීම කියලා කියන්නේ. මේ ආයතවලින් මිදීම තමයි සැනසීම කියන්නේ. ස්කන්ධ පරම්පරාවෙන් මිදෙන එක තමයි චිත්ත පරම්පරාවෙන් මිදෙන එක තමයි සංස්කාරයන්ගෙන් මිදෙන එක තමයි සැනසීම කියලා කියන්නේ. ඒ සැනසීම උදාපත් කරගෙන මේ මාර්ගය තමයි මේ විදර්ශනා භාවනාව සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය චිත්තාවේ දුක්ඛතාවේ අනාත්මතාවේ යන මේ ත්‍රිලක්ෂණ භාවනාවටල හැමදෙනාටම උතුම් වූ අමාමහා නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ වෙලාවේ සාදු සාදු සාදු උපාසිතට නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ බලක් මිස්තිනවගේ උපසීල් දෙනා සම්බන්ධ කරගත් අනුන් පසුවයි මම උන්වහන්සේට ආරාධනා කරේ ඉතින් භාවනා යෝගී ස්වාමීන් වහන්සේ කියන ස්වභාවය ගැන මුලින් පැවසුවා, ඒ ගැන යලි පවසන්න පුළුවන්ද? බොහොම පින්. ඔව්, නිමිති වශයෙන් ගන්න නැතුව අනිමිත් වශයෙන් තමන් චිත්ත පවත්වා ගන්න පුළුවන්. ඒවා එනේ දේවල් අතෑරීම, අනිමිත් චේතෝ සමාධි කියලා කියන එකට. ඒක එහෙම පුරුදු කරන්න පුළුවන් කැමැති කෙනෙකුට. අනිමිත්ත චේතෝ සමාධි නිමිති ගන්නෙ නැතුව. එතකොට බුදුරජාණන් වහන්සේ ඒකට දිනක නිමිත්තම් පරිවජ්ජේහි කියලා. එතන සුභ නිමිත අතරින් කියන්නේ කියන්නේ සුභ නිමිත පමණක් නෙවෙයි, අසුභන කොයි ආකාර නිමිති උනා නිමිති නැතුව තමා සිත නිදහසේ පාත්‍රගෙන. නිමිත්ත වශයෙන් ගන්න නැතුව තමන් නිදහසේ ඔයේ නිකන් ඉන්න එක, ඒක තමයි අනිමිත්ත කියලා කියන්නේ. මානසිකාරයක් මොකක්වත් පවත්තන්නේ නැහැ. ඒ වගේ තමන්ගේ කිසිම සැලකිල්ලක් නැතුව අනිමිත්තේ ඉතින් ඉන්න පුළුවන්කම තියෙනවා නම් ඒක ලොකු දෙයක්. සමහර අය විදිහට අනිමිත්ත චේතු සමාධි ඒක අදිෂ්ඨාන කරලා කරන්න පුළුවන්. දීම කරගත අය නිමිත්තක් ගන්න නැතුව තමා වාඩි වෙලා ඉන්නකම නිමිත්තක් නැතුව ඔරේ නිකම් එහෙම ඉඳලා ඉතින් බුද්ධියවත් ඒව තමන් සිතින් නොගෙන ඉන්න එක. ඒක පුළුවන් තරම් උත්සාහ කරන්න ඒක නරක නෑ. එතකොට ඒක ඒ නිවනට පිටු සමාධියක් වගේ තමයි. නිවනට පිටින් සමීපව තියෙන එකක් කියන්නේ නිමිත්ත සමාධිය දිනු කරගත්තොත්. මම සේන මහත්මයා මට යොමේ නම් උතුමාට පුළුවන් විසින්. තෙරුවන් සරණයි. සාමන සේතා හොඳට පැහැදිලි කරලා දුන්නා. මේ අපේ ඉන්ද්‍රියා මේ කියන්නේ සලායතනයන් ගැන, සලායතනයන් භාවනා කරලා ඒ ගැන සිතා හොඳින් පැහැදිලි කරලා දුන්නා. මම දැනගෙන කැමති ස්වාමීන් වහන්සේ මේ දැන් අපි මේ දැන් උදාහරණයක් වශයෙන් දැන් මම භාවනා කර කර ඉඳෙද්දී දැන් ආස්වාස ප්‍රාස්වාසේ බලාගෙන ඉන්නකොට මට සද්දයක් ඇහෙනවා. ඒ සද්දේ වතුර බිඳුවක් වැස්සෙන් නිසා වතුර බිඳුවක් වැටෙන සද්දේ. එතකොට මම මේක සද්දේ ඇහෙනවා කියලා මේක වතුර බිඳුවක් වැස්ස කියලා මට ඒක තේරෙනවා. එතකොට මෙතනදී මම මගේ වරදක් තියෙනවාද? මෙතනදී මේ වැස්ස කියලා ඒ කියන්නේ සද්දේට වඩා ඉදිරියට ගියාද මම? නැතනම් එතනදී මම කොහොමද ඒක පිළිපදින්න ඕනි කියලා තේරුම් ගන්න දෙන්න පුළුවන් නම් බොම්බි. එතන වැස්ස ප්‍රශ්නේ ඒකේ ගැටෙන් අවශ්‍යක් නැහැ. වැස්ස ආව ඒක අතාරේ ප්‍රොනේ ළඟට ඒක දෙපාරක් වර්ෂාවක් වර්ෂාවක් දෙපාරක් මෙනේ කරා ඒකට ඒක නොගැටි ඒකේ නොවැළි ඒක සාමාන්‍ය වෙයි වෙන්ට ඉඳ ඇරලා තමන්ගේ භාවනා මනසිකාරය පවත්වා ගන්න එක තමයි තියෙන්නේ. තමන් යම් ක්‍රියාවක් භාවනාවක් තියනවා නම් ඒ භාවනාව ඉතින් ටිකටම කරගෙන යන අරහත් තිබිච්චවයි. ඒකකින් මේ දිගටම පවතින එකක් නේද? වැස්සක් ඉන්නේ වැස්සක පාන කාලේ ඉතින් වැස්ස වැහැවැහැව කියනවනේ. ඒක නැත්නම් නිතර දෙවිලි මෙනෙහි කරන්න ඕනේ. ඒ වැස්ස කෙනෙක් දෙවර තුන් පාරක් මෙනෙහි කරා. ඒ වගේ වතුර බින්දුවක් පටන් එක මෙනෙහි කරා. එහෙම නැති ඒක සමන්ත ඒක එතනින් මිදෙන්න ඕන නම් ඒක පොඩ්ඩක් ඉතින් ඉහත තමන් මානසිකාරිය පවතමින් වෙන තැනකට ගියක් ප්‍රශ්න නැහැ. එහෙම නැත්නම් ඉතින් එතනම ඉඳලා ඒක ඒවා යම් ඒවා කෙරේ අපි ගෙටෙන්න නැතුව ඒක මනසින් යොසාගෙන ඉතින් ඒ කරන භාවනාවට සංසිත වඩා දෙමු කරන්න ඕන. නොනියුතව. එතන වීඩියෝ එකක් වෙනද දැන්. හෘදයට හිතයන්ට දෙන්නේ නැතුව ඒ සබ්ජෙක්ට් හිතයන්ට දෙන්නේ නැතුව සමාජයේ භාවනා අරමුණේ සිත පවත්වා ගන්නවා කියන එක වීඩියෝ එකක්. කුසල සහගත වීඩියෝ එකක් එතන. එතන මේ කෙරේ තමා සිත යන්නේදී මේ භාවනා අරමුණේ කෙරේ පවත්වා ගන්නවා කියන්නේ එතන උපන්නා වූ කුසලයක් වැඩි දියුණු කර ගැනීම. ඒ වගේම නොඋපන්නා වූ කුසලයක් උපදවා ගැනීම වෙනවා එතන. එහෙම ඉතින් එතන නැවත නැවත හිතෙන් හිත යනවා නම් එතන තමන් සුදුසු උද්දම් එතන යෝනිසෝ මනසිකාරයෙන් තමන්ගේ ශරීරයේ කෙරෙහි සිත පිහිටවාගෙන හිමීටින් ඉරියව්ව මෙනෙහි කරමි. නැගිටින ඉරියව්ව මෙනෙහි කරමින් නැගිටලා සුදුසු තැනකට තැනක් සොයාගෙන වෙනත් තැනකට ගිහිල්ලා නැවත යෝනිසෝ මනසිකාරයෙන් ඉස්තව බොහෝ එහෙම නැතුව දැන් මේ වස්සක්වස දැන් ලෝකේ තියෙන විශේෂ දේවල් අපට අරමුණ වෙනවන්නේ. ඒවා තියෙන තරමටම ඒවා අපට ගන්ට කිව්වොතේම අපට වැඩ කරන්න හම්බෙන්නේ නැහැනේ. ඒ නිසා ඒවා ඒවාගේ ස්වභාවය අපි තේරුම් ගත්තා. ඒක අපිටින් හිතින් අතහැරියා. වර්ෂාව කියන්නේ කිසිම සාමාන්‍ය දෙයක් නෙමෙයි. මේ ලෝකේ අමුතු දෙයක් නෙමෙයි වර්ෂාව කියන්නේ. වර්ෂාව වැසදින් සාමාන්‍යයෙන් සංගපාඩි නොනියුතු කරගන්න ඒක සිතින් අතහැරලා තමා තවත් දැඩි විදියට භාවනා අරමුණේ ස්ථිර වශයෙන් සිත පිහිටවාගෙන සතිපට්ඨාන කියන්නේ සිත පිහිටවාගෙන කියලා කියන්නේ ඒ පිහිටවාගෙන අන්න භාවනා කිරීමේ ඒකින් අපිට මිදෙන්න පුළුවන්. ඒ නිසා ඒ විදියට කරගෙන යන්න. සැකලසනයි අපිට මහත ඔබතුමාට ලැබෙන සර්ණයි ස්වාමීන් වහන්සේ ගොඩාක් විස්තරාත්මකව කියලා දුන්නා භාවනාවට යෙදෙන සැටි සමථ වගේම විපස්සනා භාවනාව කරන සැටි මම හොඳින් අවබෝධයෙන් සිටියා. විශේෂම ප්‍රශ්නයක් අසන්න නැහැ සර්ණ සර්ණයි. එතන තමයි බැලට ලැබෙච්ච උතුනාද කියන මාදාස ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න. මේ බලමු ඉතින්. එතන තමයි ස්වාමීන් වහන්සේ දෙනමෝතම ස්වාමීන් වහන්සේ ප්‍රමාණ පින් අපිට මේ විදිහේ සාමත්ම පෙරදෙනුම් දීමකින් තොරව උපවහන්සේගේ මේ භාවනා අධ්‍යක්ෂින් හරහම අපිට මේ වගේ ප්‍රතිගත කර්මයක් පාතු කරගෙන වෙන උපවහන්සේට අප්‍රමාණ පින්සාවෙන් ආශිර්වාද දෙවහන්සේ කිව්ව දෙයක් ගැන ඇත්තටම මතක් වුණා. ඒ තමයි ඇස ගත්තත් ඒ වගේ අපි උදාහරණයක් ගැන විශේෂයෙන්ම ආයතන ගැන කතා කරනකොට ඇසත් රූපයක් තමයි හුඟක් කියලා උදාහරණ හිතගන්නේ. ඒ අනුව අපි අනිත් ආයතන ගැන අනිත් රූප ගැන අනිත් රූප කියලා කිව්වොත් ශබ්ද ගන්ධ රස පහස වගේ දේවල් ගැන අපි ඒ අනුවයි හිතන්නේ. ස්වාමීන් වහන්සේ අපිට ඇත්තටම මතක කරලා දීපු දෙයක් මතක් වුණා. මේ බලන්නේ මම, දකින්නේ මම, ඒ රූප හැමගේ හැමම කියලා ඒ ආකාරයෙන් සිටීම නිසා මේ අර සත්පුද්ගල භාවයකින් යුතුව අපි කොච්චර දේවල් දිහා බලත් අනාත්මතාවය දකින්නවා. නමුත් ඒ අනිත්‍යතාවයේ දකින්න, දුක්ඛතාවයේ දකින්න, අනාත්මතාවයේ දකින්න පුද්ගලෙක් ඉඳගෙන ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් ඒ පිළිබඳව මතක් කළ දුන්නට මොකද මේ ඒ සත්‍ය නොදැක්ක, ඒ කියන්නේ මේක නාම රූප පරම්පරාව ක්‍රියාවලියක් හැටියට නොදැක්ක, ඇහැ කියන එක පෙර කර්මයෙන් ලැබිච්ච දෙයක් හැටියට දකිනකොට අපි දන්නවා ඒක මම ඇති කරගත්ත ඇහැක් නෙවෙයි කියලා. ඒ කෙනෙක් ඇති කරපු ඇහැක් නෙවෙයි, ඒ කලින් පහළ කළ කුසල ජවන් හැටි ගන්න පුළුවන්. ඇත්තටම ඒක නැහැ කියන එක ලැබිච්ච එක කුසලයක් හිතෙන හින්දා ඒ ජවන් සිතේ තියෙන චේතනාව අනුව සකස් වෙච්ච දෙයක් තමයි මේ ඇහැ කියන එක ගත්තාම කියන එක. ඒ වගේ මේ ඇහැ උපකාර වෙනවා දැකීම කියන කෘත්‍යයට. එහෙම නැතුව මේ කෙනෙක් දකිනවා, මම දකිනවා, මගේ ඇහැ කියලා ගන්නකේ පදනමක් නැති බව අවබෝධ කර වහන්සේගේ දේශනාව ඉස්සරහට රෝජනත් වන ස්වාමීන් වහන්සේ ඉතින් අර මම හිතන්නේ ආශ්‍රව ශ්‍රේ කරගන්න විදිහ කියන සබ්බාශ්‍රව සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. දෘෂ්ටි ගැන කතා කරනකොට මම ආත්මීව ආත්මීයව ඉඳගෙන, ඒ කියන්නේ මම නොවෙනස් වෙන සත්‍යෙ ඉඳගෙන බාහිර දේවල් හෝ නැත්නම් ඒ ඇස ඒ වගේම බාහිර රූප කොච්චර වුණත් අනිත්‍යයි අනාත්මයි දුකයි කියලා බැලුවයි කියලා එතන ඇත්තම දෘෂ්ටියකින් ඉඳගෙන කරන හින්දා ඒක නැවතරක් වාස්තික ඉතාමත්ම කෘතවේදී වෙනවා. ඒ කරුණු අපිට ඉදිරිපත් කළ ඒ කරුණ විතරක් නෙවෙයි අනිත් සියලුම කරුණු අද දවසේ ඉදිරිපත් කරපු එක ගැන ඉතාමත්ම කෘතවේදී වෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. Thank you.